ਸਤਨਾਮ ਸ੍ਰੀ ਵਾਹਿਗੁਰੂ ਸਾਹਿਬ ਜੀ ਹਾਰੇ ਰਾ සුන්න පාය දිර්ථා ජනමුග වාය ජම්මහ වාරෝ වාරා කීඩේ දිස්තා මාහේ සමානේ මන මොක මුගද ගුබාරා අපේ කර වික්ඛා මාර්ග ලයි පායි තෙස බෙන අවර නකොයි ජෝ තොර ලිඛයා සුතේ නමි පපයි කර්තා කරේ සු හොයි නානක නාම වස්යා මානී අන්තර පායි අවර නදුජා කෝයි අපේ කර වික්ඛා මාර්ග ලයි පායි තෙස බෙන අවර නකොයි ජෝ තොර ලිඛයා සුතේ නමිතා පායි කර්තා කරේ සු හොයි නානක නාම වස්යා මන අන්තර පායි පවර නදුජා කෝයි වාහිගුරු ජී කා ඛාලසා වාහිගුරු ජී කී ඵතේ සෝරක මහල්ලා තීජා හර්ජියෝ ඔබනෝ සදා සාලාහි ප්‍යාරේ ජිච්චර කාට අන්තර හැ සස්සා එක් පාල කෙන විසර හැ තූ ස්වාමී ජානෝ බරස පචාසා හම මූඩ මුගද සදා සේපායි ගොරක සබද ප්‍රගාසා